ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදේවස් වාසනාවන්ත පින්නතුනි, ප්‍රියන්ත මහත්මා ප්‍රධාන පවුලේ හැමදෙනාමත්, ඒ වගේම ජයනි මහත්මිය ඇතුළු ඒ පවුලේ හැමදෙනාමත් ඉතාම ශ්‍රද්ධාවෙන් අද දින විහාරස්ථානෙට පැමිණිලා ඉතාම ලස්සන පින්කමක් සිදු කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා, මේ වගේ පින්නතුන් පින්කමක් කරන අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාගේ වගකීම තමයි ඒ පින තවත් දියුණු ආකාරයට අනුශාසනා කිරීම. අනුජානාමි භික්ඛවේ භත්තග්ගේ අනුමෝදිතුන් කියලා උන්වහන්සේක දේශනා කළා. දානේ වළඳන ඒ අවස්ථාවේදී ස්ථානයේදී ඒ පූජා කරන පින්නතුන්ගේ හිත පහන් වෙන විදියට අනුශාසනා කරන්නට කියලා. ඒ අනුශාසනාවෙන් තමයි පින්කම ආනිසංස දිනුවන්නේ. ඒකට හේතුව තමයි ධර්මය අහලා තමන්ගේ හිත ප්‍රසන්න කරගෙන තමන්ගේ කුසලයේ ශ්‍රද්ධාව දිනු කරගන්න අවස්ථාව. මියගේ ඥාතීන් වෙනුවෙන් පින් කරලා පින් අනුමෝදන් කරද්දී භාගතුන් වහන්සේ දේශනා කරනවා, ඒ මියගේ ඥාතීන් තුළ තිබුණා වූ ගුණ හොඳට සිහිපත් කරගන්නට කියලා. ඉතින් දරුවන් ඉදියට ඔබට ඔබේ අම්මා තාත්තගේ ගුණ හුඟක් මේ වෙලාවේ සිහි කරගන්නට පුළුවන්. අන්නේ ගුණේ හිතේ දරාගෙන තමයි අප මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නේ. අනිත් අතින් ඔබ ගැනම කල්පනා කරන්න, මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වෙලා සිල්වන්ත පිරිසක් වශයෙන් ඉඳගෙන කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙනයි මේ පින්කම සිදු කරන්නේ. එතකොට මෙහි ආනිසංස තවත් දිනු වෙනවා. යතර විශේෂම කාරණය තමයි තමා පූජා කරන දානය ගැන හිතන්නට ඕන. ඔබ මේ දානය සඳහා සූදානම් කරපු මේ දානෝපකරණ බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනෑකමින් සූදානම් කරපුවා. අනිත් අතින් ඔබ ධර්මික උපයාගත්තු වස්තුව තමයි මේ ආහාර පාන බවට පරිවර්තනය කරගෙන තියෙන්නේ. ඒ දානීය පූජා කරනකොට දානෙහි ප්‍රමාණය නෙවෙයි බලපාන්නේ, දානීය සූදානම් කරන තමන් කොච්චර මහන්සි වුණාද, කොච්චර ශ්‍රද්ධාවෙන්ද පූජා කරන්නේ කියන කාරණය තමයි ආනිසංස දිනු වෙන්නට හේතුව. පින්තුන් අහල ඇති අපේ රටේ හිටපු සමහර අතීත රජවරු, ධාර්මික රජවරු දානීය දීපු ආකාරය ගැන. එකම අවස්ථාවල ඒ රජවරු වෙනත් වෙස්යකින් වෙස් මාරු කරගෙන ගිහිල්ලා දුර බැහැර ප්‍රදේශවල ඉඳගෙන කුලී වැඩ කරලා, අන්නේ කුලී වැඩ කළා කියන ධනය සංඝයාට පූජා කරපු අවස්ථා තියෙනවා. ඒකට හේතුව තමයි එහෙම කරනකොට එහි ආනිසංස වැඩි නිසා. ඉතින් මේ වගේ රටක වාසය කරන පින්නතුන් විදියට ඔබ බොහොම මහන්සියෙන් තමයි මේ ධනය උපයන්නේ. ඒ නිසා දානයක් පූජා කරනකොට ඒ ධානය දිහා හොඳට බලන්න. මම මේ මහන්සියෙන් හරියම්බ කරපු දේවල් නේද මේ පූජා කරන්නේ කියන සිතිවිලි ඇති කරගන්න. එතකොට ආනිසංස හුඟක් දීන වෙනවා. ඒ වගේම ඔබේ දෑතින් මේ දානීය පූජා කළේ බුදුරජාණන් වහන්සේට. මේ ලෝකයේ පහළ වෙලා හිටිය උතුම්ම තැනැත්තා, උතුම්ම මනුෂ්‍ය රත්නය, ප්‍රඥාවෙන් හා මහා කරුණාවෙන් තමන්ගේ චිත්තසංතානයේ ඉහළටම දියුණු කරගත්තු උත්තමයන් වහන්සේලා වෙනුවෙන් ය මගේ දෑතින් මේ දානීය පූජා කළේ කියන අදහස ඇති කරගන්න. ඒ වගේම ඔබ ස්වාමීන් වහන්සේලා කීප නමක් වෙනුවෙන් මේ දානීය පූජා කළත් කල්පනා කරන්න, මගේ දෑතින් මේ දානීය පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය සරුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ ඇතුළු ඒ නික්ලේශී මහරහතන් වහන්සේලා වෙනුවෙන් ය මගේ මේ දානීය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. අන්න ඒක ඇති කරගත්තු පමණට මෙහි ආනිසංස දිනු වෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමන්ගේ හිතේ මේ සිතුවිලි දරාගෙන ඔබ ඊටාම ධාර්මික උපයාගත් වස්තුවෙන් සම්පාදනය කළගත්තා වූ මේ දාණය සිල්වන්තව ඉඳගෙන ඒ උතුම් මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රේමදාසරුවන් පතිරණ පියතුමා W.M. ජයසුන්දර ඇතුළු එමියගේ ඥාතීන් හැම දෙනාටම, ඒ වගේම පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන අනිත් සියලුම ඥාතීනොත්, ඒ සුරංගි මහත්මියතුළු, ඒ හැම දෙනාමත්, ඒ වගේම තිලකරත්න බණ්ඩා පියතුමා ඇතුළු, ඒ යම් තාක් මියගේ ඥාතීන් නැත්නම් ඒ හැම දෙනෙක්ම හොඳට සිහියට අරගෙන ඒ හැම දෙනාටම පුණ්‍ය අනුමෝදනා පිණිසත් මේ පින දැක සුවපත් විය හැකි, සුගතිගාමි වෙයි හැකි යම් තාක් සත්‍යං විශ්සේ කොතනක හොවෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සෝපත්ත්වා සුගතිගාමී වෙත්වා අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවක් ඇතුව මේ හැටියට වාක්‍ය කියලා අපි දානීය සංසතු කොට පූජා කරමු. ඉමං දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. ඉමං දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. ඉමං දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. ඉච්ඡිතං පත්තිතං තුයං කිප්පමේව සමිජ්ජතු සම් පුරෙන්තු චිත්ත සංකප්පා චන්දු පන්න රසියතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේව අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි පිනතුනි, බොහොමත්ම සතුටට පත්වන අද දින මේ සිදු කරන්න බලාපොරොත්තු වන දානමි පින්කම තමන්ගේ ආදරණීය දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරන අවස්ථාව. අපේ සදහවත් පිනතුන් තමන්ගේ ඥාතීන් වෙනුවෙන් නිරතුරුව පින්කම් සිදු කරනවා. ඒ අතර විශේෂයෙන්ම තමන්ගේ අම්මා තාත්තා දෙන්නා ජීවත් වෙන කාලේ හොඳින් ආදරයෙන් සෙනෙහසින් රැක බලාගෙන ඒ අය මේ ගියාට පස්සේ කලින් කලට පුණ්‍යානුමෝදනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කේවලා හේසා භික්ඛවේ සත්පුරුෂ භූමේ යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. මේ ලෝකේ යම් තාක් යහපත් ගුණධම් තියෙනවා නම් ඒ සියලු ගුණධම්වල පදනම කළගුණ සැලකීම කියලා. දැන් ඔබ අද මේ කරන්නේ කළගුණ සැලකීමේ පින්කමක්. අපට මේ ජීවිතේ ලැබුණේ අපේ අම්මා තාත්තා නිසා. එයයි අපට අප වෙනුවෙන් ලොකු කැපවීමක් සිදු කළා. මව කුසේ දරාගෙන ඉන කාලේඳලම අපව රැක බලාගෙන පුත්තානං ආපාදකා පෝෂකා ඉමස්ස ලෝකස්ස දසේ තාරා කීප ආකාරයට අපව මේ ලෝකෙට ජනිත කරලා අපට ලෝකය පෙන්වලා දුන්නේ, හඳුන්වා දුන්නේ අපේ අම්මා තාත්තා දෙන්නා. ඉතින් අන්නේ නැත්තම් ජීවත් වෙන කාලේ අප සතුටෙන් ඒ අයට සලකන වගේම මිය ගියාට පස්සේ කලින් කලට පුණ්‍යානුමෝදනා කිරීම කළගුණ සැලකීමේ පින්කමක්. ඒක උතුම් සත්පුරුෂ ධමයක් විදියට බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ අම්මා තාත්තා දෙන්නට සැලකීම තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. මාතා පිතෝ පට්ඨානං පුත්තදාරස් සංඝෝ ආදි වශයෙන් මංගල කරුණ දේශනා කරද්දී අම්මා තාත්තා දෙන්නට සැලකීම ලොකු ආශිර්වාදයක්, බ්ලෙසින් එකක් තමන්ට. අන්න ඒක අපේ බෞද්ධ පින්තුන් නිරතුරු ලබා ගන්නවා. ඉතින් මේ අම්මා තාත්තා දෙන්න ජීවිතේලින කාලය සලකන විතරක් නෙවෙයි, මිය ගියාට පස්සේ අතවාපන තේතානං කාලකතානං දක්ිනං අනුපදස්සාමි කියපු ආකාරයට යැත්තම් මිය ගියාට පස්සේ කලින් කලට පුණ්‍යානුමෝදනා කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. අපේ බෞද්ධ පින්වතුන් බොහෝ විට මියගේ ඥාතීන් සීකරලා පින් අනුමෝදන් කිරීම සඳහා කරන පින්කම තමයි ස්වාමින් වහන්සේට ආහාර පාන ආදිය පූජා කිරීමත්, ඒ වගේම සිවුරු පිරිකර පූජා කිරීමත් තමයි අපි බොහෝ විට කරන්නේ. නමුත් පින්වතුනේ, අප හොඳට ධර්මයේ විමසිල්ලෙන් බලන විට පේන දේ තමයි දානමය පින්කම් විතරක් නෙවෙයි පින්වතුනි අපට කරන්න පුළුවන්. සීල භාවනාවේ පින්කම් කළත් මියගේ ඥාතින පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අප මේ දානය සහ සිවුරු පිරිකර ආදිය පූජා කරන්නේ ඇතැම් විට මිය ගිහිල්ලා මනුසාත්ම භාවයෙන් පල්ලෙහා ඉඳී කියලා බලාපොරොත්තු වෙන තමයි අප පින් අනුමෝදන් කරන්නේ. ඒ අය ඉහළට ගන්න තමයි පුණ්‍යානුමෝදනා කරන්නේ. නමුත් පින්තුනි, අප නමින් මිය ගිහිපු හුඟක් ඥාතීන් ඇතැම් විට ඉහළ තැන්වල තිපදෙලි ඉන්නවා, සුගතිය තිපදෙලි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ සුගතියෙහින ඥාතීන් ද පින් අනුමෝදන් කරන ක්‍රමයක්. ආකාංකයේ කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ ආකාංකයේ සූත්‍රේ දැක්වෙනවා යම්කිසි කෙනෙක් සිල්වන්ත වෙනවා නම් අන්නේ සීලය රැකලා භාවනා කළා මියගේ ඥාතීන් ද පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේක හොඳට අපි මතක තියාගන්න ඕන කාරණයක්. ඔබ දිනපතාම පංචශීලය ආරක්ෂා කරන අය, ඔබ භාවනා කරන අය, අන්නේ හැම වෙලාවකදීම තමන්ගේ මියගේ ඥාතීන් විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් පින් කළා පින් අනුමෝදන් කරන්න ඕන. පින්වතුනි එතන තියෙන විශේෂත්වය ඔබ දන්නවද? එතකොට එතෙන්දි පින් අනුමෝදන් වෙන්නේ හිතන්නේ මේ ආත්ම භාවය අමතාත විතරයි කියලා. ඇතැම් විට මේ ආත්ම භාවය අමතාත ජීවත්වල හිටියත් අප සීල භාවනා වඩනකොට පින් අනුමෝදන් වෙනවා මේට කලින් ආත්ම භාවල අමල තාත්තලා. සුගතියේ ඉන්න දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න අමල තාත්තලා අනේ මගේ දරුවා මේ වගේ පින්කම් කරනවා සීල් රකින්නවා භාවනා කරනවා කියලා එයා පුණ්‍ය අනුමෝදන වෙනවා. ඒක ඊටාම මනවින් ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. පින්නතුනේ බුදුහාමුදුර සරණ ගිහිපු ශ්‍රාවකයන් ඉදියට අප ඊටාම බුද්ධිමත්ව කටයුතු කරන අය. අපි මේ ජීවත් වෙන අවුරුදු 50-60ක් විතරක් බලලා වැඩ කරන අය නෙවෙයි. අපි මුළු සසරක් ගැනම හිතලා කල්පනා කරලා කටයුතු කරන අය. අන්න එතෙන්දි පින්නතුනේ අප මතක තියා යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ මේ ආත්ම භාවය අම්ම තාත්ත තමයි ඇත්තටම අපේ ජීවිතේ හුඟාක්ම සැලකුවා කියලා අපි හිතන් ඉන්නේ නේද? නමුත් පින්නතුනේ අපේ මේ ආත්ම භාවයේ අම්ම තාත්ත අපට සැලකුවේ අපි මව් කුසේ පිළිසඳ ගත්තට පස්සේ. ඒ මව් කුසේ පුණ්‍යකාමී විඥානයක් පිළිසඳ ගන්න ඊට කලින් උදව් කළ තියෙන්නේ අපේ ගිය ආත්ම භාවල අම්මලා තාත්තලා. බැරි වෙලාවත් අපේ ඒ මව් කුසට පිළිසඳ ගත්තු විඥානය දුර්වල විඥානයක් වුණා නම්, ඇස් දෙක අන්ධ වෙන තිමිච්ච විඥානයක් වුණා නම්, මන්දබුද්ධික වෙන තිමිච්ච විඥානයක් වුණා නම්, වෙනත් දැඩි රෝගාබාධයක් වෙන තිමිච්ච විඥානයක් නම් මව් කුසේ බැසගත්තේ ඇතැම් විට අපේ අම්ම තාත්තා දෙන වෛද්‍යවරු වුණත් වෙනසක් කරන්න බෑ. වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වුණත් අම්මා ඇතැම් විට අම්මට වෙනසක් කරන්න බෑ. එතකොට මේ ආත්ම භාවයේ අම්මගේ මව් කුසට ඒ විඥානය බාර දෙනකන් වැඩ කළ තියෙන්නේ මීට කලින් ආත්ම භාවල අම්මලා තාත්තා. ඇතැම් විට අපට අපිව ආරක්ෂා කරන්න ගිහිල්ලා අපිව පෝෂණය කරන්න ගිහිල්ලා ඒ අම්මලා තාත්තලගේ අතින් සිදුවෙච්ච වැරදි වලට සමහරලාට මේ වෙලාවේ ගිය ආත්ම භාවයේ අම්මලා තාත්තල සමහරලාට දුගති ගාමීවත් ඉන්න පුළුවන්. අන්නේ නිසා අපි ජීවිතේ දවසට ජීවිත එක දවසක් හරි අවුරුද්දට එක දවසක් හරි අපි අපට උදව් කරපු මුළු සංසාරෙම හිටපු අපේ අම්මලා තාත්තල වෙනුවෙන් අප වෙන කරන වෙනත් පින්කමකදී හරි පින් අනුමෝදන් කරන්න ඕන පින්නතුනි. ඒක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම තමා නිරතුරුව රකින පංචශීලය, පොහෙට රකින අටශීලය, අන්නේ කරුණවලදී අපි නිතරම ඒ අතීතගත අපේ අම්මලා තාත්තල සිහිපත් කරන්න ඕන. ඊයත්තන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න ඕන. ඒක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ පින්තුනි. ඉතින් මේ කරන සියලුම පින්කම් වලින් ඔබේ ජීවිතේ ලොකු ආලෝකයක් ආශිර්වාදයක් සැලසෙනවා. අපි ඇතැමිට මේ පින්කම් මියගේ ඥාතින් වෙනුවෙන් කළාට පින්තුනි මේ ආනිසංස මුලින්ම ලැබෙන අපට. අපි පහනක් දැල්වනකොට ලයිට් එකක් පත්තු කරනකොට මුලින්ම ආලෝකය ලැබෙන්නේ ඒ පහන පත්තු කරන කෙනාට. පස්සේ තමයි ආලෝකය ඈතට විහිදෙලා යන්නේ. අන්නේ වගේ තමයි අපිත් මේ පුණ්‍ය නැමැති පහන දැල්වනකොට ඒ පුණ්‍ය නැමැති පහනේ ආලෝකයේ මුලින්ම ලැබෙන අපට. අන්නේ ලැබිච්ච ආලෝකයේ තමයි අපි මේගේ ඥාතීන් එක්ක බෙදා හදාගන්නේ. ඉතින් අන්නේ අතින් කල්පනා කරන්නට ඔබට හුඟක් සතුටටපත් වෙන්න පුළුවන්. ඔබේ දෑතින් මේ කරපු පින්කම ඔබේ ජීවිතේටම ආලෝකයක්, ආශිර්වාදයක්, ආනිසංසයක් වෙනවා කියලා හුඟක් සතුටටපත් වෙන්න. ඉතින් එහෙම කල්පනා කරන ගමන් අප මේ ලබාගත් උතුම් බුද්ධ ශාසනය, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලබාගත් අවස්ථාවේ අපට කරන්න පුළුවන් උතුම් පින්කම් තමයි අපි මේ සිදු කරන්නේ. දාන මේ වශයෙන්, සීල මේ වශයෙන්, භාවනා මේ වශයෙන්, සමත විදර්ශනා වශයෙන් අප කරන මේ පින්කම් සහ කුසල දහම් අපේ ජීවිතය ආලෝකවත් වන්නට, බබලන්නට හේතු වෙනවා. ඉතින් එවැනි උතුම් පින්කමක් ඔබ හැම දෙනාගේම සහභාගීත්වයෙන් අද දින විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා අරමුණු කරගෙන මුළු මහත් සංඝ රත්නියම සංඝ පරපුරම අරමුණු කරගෙන අනුස්මරණය කරගෙන උතුම් පින්කමක් සිදු කරගන්න ලැබුණා කියලා හුඟක්ම සතුටටපත් වන්න. මේ රැස් කරගත් ආ උතුම් පුණ්‍ය ඵලය අද විශේෂයෙන් සිහිපත් කරන ප්‍රේමදාස රුවන්පතිරණ, WM ජයසුන්දර කියන ඒ දෙමව්පියන් වහන්සේලා ඇතුළු, ඒ වගේම සුරංගී මහත්මිය ඒ මෑණියන් ඇතුළු, ඒ වගේම තිලකරත්න බණ්ඩා ඇතුළු ඒ සියලුම ඥාතීන්, තවත් නම් සඳහන් කළ යුතු ඥාතින් වෙත්නම් ඒ හැම දෙනාමත් හොඳට සිහිපත් කරගෙන ඒ හැම දෙනාටම අපි දැන් පැන් වඩලා පුණ්‍ය ආනුමෝදනා කරමු. ඒ ඥාතින් මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා. මේ පිණින් සුවපත් විය හැකි යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීන්ද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මියගේ ඥාතීන්ට පැන් වඩලා අපි පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. හොඳයි, අපි ගාථාව කියමු කවුරුත් එකට. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු යථාබාරි වහා පුරා පරිපූරෙන්ති සාගරම් ඒව මේ වයිතෝ දින්නම් පේතානං උප උන්න මේ උදකං වට්ටම් යථානින්නම් ඒව මේ වයිතෝ දින්නම් පේතානං උප කපති. මේ රැස් කරගත් උතුම් පින අපේ දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්යද්දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණේ ආශිර්වාදය සලසා දෙත්වා. විශේෂයෙන් ඒ ඉදිරි අධ්‍යාපන කටයුතු වෘත්තීය කටයුතු සඵල කරගන්න බලාපොරොත්තු වන කවිතේ ජයසුන්දර දියණියගේ ඒ සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වන්නට දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා කියන පෙතුමින් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සෙන්දි ආකාසණ්ඨාච බුම්මට්ටා දේවා නාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං. හොඳයි, ප්‍රියන්ත මහත්මා ප්‍රධාන පින තුන හැම දිනෙකම අද දින සිදු කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම ඉතාම ලස්සනට බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් අංග සම්පූර්ණව තමන්ගේ දෑතින් සිදු කරගෙන ලැබුණා කියලා බෙහෙවින්ම සතුටට පත්වන්න. ඉතින් මේ අද කලාව පින්කම හොඳට සිහිපත් කරගන්න. දැන් මේ පූජ කරපු දේවල් උනත් හොඳට මතකේ තියාගෙන තමන් ඊළඟ දවසේ දානමය පින්කම සිදු කරන කම්ම මේ ගැන හිතන්න. හැමදාම මේ පින්කම ගැන හිතලා ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. එතකොට තව තවත් මේ පින්කම ආනිසංස දිනු වෙනවා. ඉතින් එහෙම කටයුතු කරමින් ඔබේ මෙලොව ජීවිතය සඵර කරගෙන ජීවත් වෙන කාලය සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නටත් සසර ජීවිතයේ සුවපත් කරගන්නටත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් මේ උතුම් පින ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්බේතියෝ විවජ්ජන්තෝ සම්බ රෝගෝ විනස්සතෝ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ.